بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يسبح لله ما في السماوات وما في الأرض له الملك وله الحمد وهو على كل شيء قدير هو الذي خلقكم فمنكم كافر ومنكم مؤمن والله بما تعملون بصير خلق السماوات والأرض بالحق وصوركم فأحسن صوركم وإليه المصير يعلم ما في السماوات والأرض ويعلم ما تسرون وما تعلنون والله عليم بذات الصدور أحس هيها بلويات ده الله وسوشد ذكرتي أهتايا راجع بالني ستواني තවද සියලු ප්‍රශංසාද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහුය නුඹලා මැව්වේ. නුඹලා අතුරින් ප්‍රතික්ෂේප කරන්නන්ද දේව විශ්වාසවන්තයින්ද සිටිති. අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳව මැනවින් දන්නාය. අහස් හා පොළව සත්‍යය අනුව මැව්වේය. නුඹලාට ශරීර හැඩය ලබා දුන්නේය. නුඹලාගේ ශරීර හැඩය ඉතා අලංකාර ලෙස මැව්වේය. ඔහු වෙතමය අවසානයේ යොමු වන ස්ථානය ඇත්තේ අහස් හා පොළවේ ඇති දෑ ඔහු දන්නේය. නුඹලා රහසිගතව කරන දෑද ප්‍රසිද්ධියේ කරන දෑද ඔහු දන්නේය. අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳව මැනවින් දන්නෙකු වන්නේය. ألم يأتكم نبأ الذين كفروا من قبل فذاقوا وبال أمرهم ولهم عذاب أليم ذلك بأنه كانت تأتيهم رسلهم بالبينات فقالوا أبشر يهدوننا فكفروا وتولوا واستغنى الله والله غني حميد زعم الذين كفروا أن لن يبعثوا قل بلى وربي لتبعثن ثم لتنبؤن بما عملتم وذلك على الله يسير නුඹලාට පෙර සිටි ප්‍රතික්ෂේප කළවුන්ගේ පුවත නුඹලා වෙත නොපැමිණියේද ඔවුන් තමන්ගේ තත්වේ අයහපත් විපාක භුක්ති විඳෝය. ඔවුන්ට වේදනාව ගෙන දෙන දඩුවම ඇත. එයට හේතුව ඔවුන්ගේ දූතයින් ඔවුන් වෙත ඉතා පැහැදිලි සාධක සමග පැමිණියේය. එවිට ඔවුහු මිනිසුන් අපව මඟ පෙන්වන්නේ දැයි පවසා ප්‍රතික්ෂේප කළෝය. අල්ලාහ් ඔවුන් ගැන අවශ්‍යතාවයකින් තොරවන්නේකි. අල්ලාහ් අවශ්‍යතාවයන්ගෙන් තොර වූහා ප්‍රශංසාව හිමි අයෙකු වන්නේය. තමන් නැගිටුවනු ලබන්නේම නැතැයි ප්‍රතික්ෂේපකයෝ සිතති. නබිවරයාණනි පවසව නැත මාගේ පරමාධිපති මත දිවුරමින් සැබවින්ම නුඹලා නැගිටුවනු ලබන්නේහුමය. පසුව නුඹලා කරන දෑ අනුව නුඹලාට දෙනුම් දෙනු ලැබේ. මේ අල්ලාහ්ට පහසු ක්‍රියාවකි. فآمنوا بالله ورسوله والنور الذي أنزلنا والله بما تعملون خبير يوم يجمعكم ليوم الجمع ذلك يوم التغابن ومن يؤمن بالله ويعمل صالحا يكفر عنه سيئاته ويدخله جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا ذلك الفوز العظيم والذين كفروا وكذبوا بآياتنا أولئك أصحاب النار خالدين فيها وبئس المصير الله වද ඔහුගේ දූතයාණන් වද නුඹලාට අප පහල කළ ආලෝකයේද නුඹලා විශ්වාස කරව. සැබවින්ම අල්ලා නුඹලා කරන දෑ පිළිබඳව ගැඹුරු ලෙස දන්නෙකු වන්නේය. එක් රැස් කරනු ලබන එම දිනයට එදින ඔහු නුඹලා එක් රැස් කරන්නේය. එය අලාභය ගිනලෙන දිනයකි. කවරෙකු අල්ලාහ්ව විශ්වාස කර යහපත් දේ කරන්නේද ඔහුගේ පාපයට ඔහු ඒ වෙනුවෙන් වන්දියක් ලබා දෙන්නේය. යටින් ගංගාවන් ගලා යන ස්වර්ගයන්හි ඇතුළත් කරවන්නේය. එහි ඔහු සදාකල් ජීවත් වෙති. එයමය ඉමහත් ජයග්‍රහණය වන්නේ. ප්‍රතික්ෂේප කර අපගේ වදන් හා සංඥාවන් බොරු කරන්නන් ඔවුන් නිරයේ සගයින් වෙති. ඔවුහු එහි සදාකල් ජීවත් වෙති. අවසානයේ යොමු වන ස්ථානය ඉතා දරුණු නිවහනක් වන්නේය. මා අසාබ මින් මුසීබත ඉල්ලා බිඉذ්නිල්ලාහ් වමන් යුමින් بالله يهدي قلبه والله بكل شيء عليم وأطيعوا الله وأطيعوا الرسول فإن توليتم فإنما على رسولنا البلاغ المبين الله لا إله إلا هو وعلى الله فليتوكل المؤمنون يا أيها الذين آمنوا إن من أزواجكم وأولادكم عدواً لكم فاحذروهم وإن تعفوا وتصفحوا وتغفروا فإن الله غفور رحيم කවර හානියක් සිදු උවද එය අල්ලාහ්ගේ අනුමැතිය මතමය සිදු වනුයේ කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේද එය ඔහුගේ හදවත යහමඟ පෙන්වා දෙන්නකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානි වේ. නුඹලා අල්ලාහ්ට අවනතවව්. දූතයානන්ටද අවනතවව්. නුඹලා ප්‍රතික්ෂේප කර යන්නේ නම් අපගේ දූතයානන් මත වූ වගකීම වන්නේ ඉතා පැහැදිලිව ප්‍රචාරය කිරීම පමණය. අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. අල්ලාහ් කෙරෙහි විශ්වාසය තිබුවන් සියලු දෑ බාර කළ යුතුය. විශ්වාස කළවුනි නුඹලාගේ භාර්යාවන් අතුරින්ද දරුවන් අතුරින්ද සතුරන් සිටිති. එහෙයින් ඔවුන් ගැන අවධානයෙන් සිටිනු. නුඹලා සමාවදී ඉවසා නොසැලකිලිමත් වූයේ නම් සැබවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී හා මහා කාරුණිකද වන්නේය. إنما أموالكم وأولادكم فتنة والله عنده أجر عظيم فاتقوا الله ما استطعتم واسمعوا وأطيعوا وأنفقوا خيرا لأنفسكم ومن يوق شح نفسه فأولئك هم المفلحون إن تقرضوا الله قرضا حسنا يضاعفه لكم ويغفر لكم والله شكور حليم عالم الغيب والشهادة العزيز الحكيم නුඹලාගේ සම්පත් හා දරුවන් පරීක්ෂා සහගත භාණ්ඩ වන්නේය. අල්ලාහ් වෙතමය මහඟු තිලනයන් ඇත්තේ. නුඹලාට හැකි තරමින් අල්ලාහ්ට බියදතිමත් වව්, අවනත වව්, සවන් දෙව්, වියදම් කරව්. එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේය. කවරෙකු හදවතෙහි ඇති මසුරුකමින් ආරක්ෂා වන්නේද ඔවුන්මය ජයග්‍රාහකයෝ. අල්ලාහ්ට නුඹලා ලස්සන අයුරින් ණය ලබා දෙන්නේද එය අල්ලාහ් දෙගුණ කර දෙන්නේය. නුඹලාට සමාව කරන්නේය. අල්ලාහ් ප්‍රශංසාවට ලක් වූවෙකු සහ ඊටා ශාන්ත දාන්තවත් වන්නේය. ඔහු අදෘශ්‍යමාන හා භෞතික දෑ පිළිබඳව සර්වඥ වන්නේය. සියල්ල අභිබවා යෑමේ ශක්තිය ඇත්තෙකු හා ගැඹුරු ප්‍රඥාවෙන් යුක්ත වන්නේය.